บุญธรรมบุญธรรมบุญธรรมวันเดดัมมัมดัมมัมดัมมัมวันเดสังฆัมสังฆัมสังฆัมวันเดบุญธรรมดัมมัมสังฆัมวันเดสัมมันตาจักรวาลิสุวัตรากัจฉันตุเทวตาสันธัมมังมุนิราจัสสะสุนันโตสักกะมุคคะดัมดัมมัสสะวะนะคาโลอะยัมปะทันตาดัมมัสสะวะนะคาโลอะยัมปะทันตาดัมมัสสะวะนะคาโลอะยัมปะทันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะสังสารันดีกะมันดานังวันนังกันตวาสุบาสุบังอลันเตเตนปาปิมะนิยโตตวัมปิอันตะกะเยจะคายเนวาจาเยมนสาเจสุสังอุตานนเตมาระวสานุกานเตมารัสสะบันเดโกติกาวรณียพันดิตสวามินบาฮันเซลาประธานะมหาสังฆรัตน์นมัสไกรเสลหวัดวาสนาวันต์ปิณตุนีเมปิณตุนเมวิหารสถานีหิมรินอเวลีหิสัมบูดาโลกบาวดวิหารสถานีหิวาริกวสิดุเขเรนะකටින පින්කමට සමගාමීව වස් කාලයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුඟන් දීමටයි බලාපොරොත්තු වන්නේ. තින් පිනතුනි ධර්ම දේශනාවක් අහන අවස්ථාව කියලා කියන්නේ අපේ සසර කරපු මහා පිනක ආනිසංසයක් ලැබෙන වෙලාව. පිනතුන් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතවල ඔබ ලැබපු වඩාම වටිනාම දේවල් මොනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන් ලැබපු මේ මනුස්ස ජීවිතය කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ අම්මා තාත්තා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ දරුවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ රටට පැමිණීම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් තමන්ගේ වාහනය කියලා උපාධිය කියලා මේ නොයෙක් දේවල් අපේ ජීවිතේ වටිනා දේවල් තමයි මේ හැම දෙයක්ම ලැබුවේ අපි එක අතකින් අපේ උත්සාහය නිසා අනිත් අතින් අපි සසර කළා වූ පින කානිසංසයක් විදියට. පිනතුනි මේ ලැබපු සෑම දෙයක් අතුරින්ම අපේ ඉහළම පිනකින් ඉහළම ප්‍රාර්ථනාවකින් ලැබුණ දෙයක් තියෙනවා ජීවිතේ. ඒ මොකද්ද? ඒ තමයි පිනතුනි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන අවස්ථාව කියන එක. මේකට බුදුදහමේ කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. වාසනාවන්ත සුගතිගාමී උපතක් ලැබලා ඒ උපත ලැබපු අවස්ථාවේදී ලෝකයේ අතිශය දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන් ලැබෙන මොහොත තමයි අපේ ජීවිතයේ අතිශය භාග්‍ය සම්පන්න අවස්ථාව. අන්න ඒ අවස්ථාව පින්නොතුනි මගේ හැරගන්නට එපා. ඒ අවස්ථාව තුළ උපරිම ලෙස තමන්ගේ සිහිය නුවණ පිහිටුවා ගනිමින් ඒ ධර්ම දේශනා ඉතාම ඕනෑ කමින් අහන්නට අපි උනන්දුවක් ඇති කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ අහන ධර්මයෙන් අපට නියම ප්‍රයෝජන ලැබෙන්නේ. පින්තුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි සංයුත්ත නිකාය කියන ග්‍රන්ථයේහි මාර සංයුත්තේන සුභ කියන සූත්‍රය. සුභ සූත්‍රයෙන් අද අපි බණ කියන්නේ. මොකද සූත්‍රේ නම ඔසුබ සූත්‍රයේ සූත්‍රය කොහෙද එන්නේ? සංයුත්ත නිකාය කියන පොතේ මාර සංයුත්තය කියන කොටසෙහි. පින්වතුනි, මේ මාර කියන සංකල්පයේ වචනය බුදුදහමේ නොඑක් අර්ථ සඳහා භාවිත කරනවා. මාර කියන එක එකතකින් මාර කියලා කියනවා කෙලෙස් වලට. අපේ හිතේ පහළ වෙන රාග ආදී කෙලෙස් වලට මාර කියලා කියනවා. ඒ වගේම පින්වතුනි, මරණයටත් මාර කියලා කියනවා. කෙනෙක් මැරුණාම අපි කියනකෝ මරු ආරගෙන ගියායි කියලා. මච්චු මාර කියලා අපි ඒකට කියනවා. මරණයටත් මාර කියලා කියනවා. ඒ වගේම දේවපුත්ත මාර කියලා කියනවා. දේවපුත්ත කියලා අපි කිව්වට ත්‍රිපිටකයේ දේවපුත්ත කියලා නැහැ. ඇත්තෙන්ම ත්‍රිපිටකයේ කෙලින්ම මාර කියලාමයි කියන්නේ. එක්තරා දිව්‍ය ලෝකයක් තියෙනවා. දිව්‍ය ලෝකයෙන් ඉහළම දිව්‍ය ලෝකය. මෙන්න මේ දිව්‍ය ලෝකයේ වාසය කරන සත්වයන් මහා පිනකින් ඉපදිලා තියෙන්නේ. නමුත් ඒ අයගේ ලක්ෂණයක් තියෙනවා. ලෝකේ ඉන්න සත්වයන් ඒ අයගේ සීමාවෙකම වල යනකොට, කුසලයෙන් ඒ අයගේ ශේෂ්ත්‍රයේ ඉක්මවල යනකොට ඒ අය බාධා කරනවා. අන්න ඒ පරිනිබිත වසවත්ති කියන දිවි ලෝකේ ඉන්න විශේෂයෙන් ඒ දිවි ලෝකේ ප්‍රධානියට කියනවා වසවර්ති මාරය කියලා. අපි අන්නේ පුද්ගලයාට මාර දේවපුත්‍ර කියන වචනෙනුත් මාර කියලා කියනවා. ඒ වගේම පින්නතුනි, කන්ද මාර කියලා එකක් තියෙනවා. ස්කන්ධ පංචකයට අවිද්‍යාව මූලිකව හිතේ ඇතිවන, හිත මුල්ලල ඇතිවන රූප වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ කොටස් වලටත් මාර කියලා කියනවා. ඒ වගේම අපේ හිත අවිද්‍යාව මුල් වෙලා බාහිර ලෝකයේ දෙයක් ඇත කියන අදහසින් තින්කලත් පව්කලත් ධානය වැඩුවත් සංස්කාර අප යම් තාක් චේතනා පහළ කරගන්නවා නම් අන්න ඒ චේතනා වලටත් කියනවා මාර කියලා. ඒකට කියන්නේ අபிසංකාර මාර කියලා. මෙන්න මේ වගේ අර්ථ පහක් තියෙනවා. ඒකට කියනවා පංච මාර කියලා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ පස් මරුම් පරදෝපු කෙනෙක්. ඒ නිසා තමයි පංච මාර ජිතෝ කියලා බුදුහාඳුරන සඳහන් කරනවා. බුදුහාඳුරෝ මේ අවස්ථා පහයික්ම වගේම බුදුහාඳුර අපට ඊටාම කරුණාවෙන් අනුශාසනා කරනවා. අපේ ජීවිත තුලත් මෙන්න මේ හැකියාව, මේ කුසලතාවය ඇති කරගන්න කියලා. පින්නතුනි, අපි නොඑක් සිල්ප සාහසර ඉගෙනගෙන තියෙනවා. ඔබ විවිධ විශේෂයන්ින් දක්ෂයි. ඇතමෙට වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෙන්න පුළුවන්. ඇතමෙට මනෝවිද්‍යාව පිළිබඳ වෙන්න පුළුවන්. ගණකාධිකරණය පිළිබඳ වෙන්න පුළුවන්. නැත්නම් භෞතික විද්‍යාව පිළිබඳ වෙන්න පුළුවන්. රසායන විද්‍යාව වෙන්න පුළුවන්. පින්නතුනි, මේ අප ලබලා තියෙන දැනුම අවුරුදු 400ක 500ක වැඩිමනොත් අවුරුදු 1000ක උපරිමනොත් අවුරුදු 5000ක දැනුමක් තමයි අද මේ අපි ලබලා තියෙන්නේ. ඒ දැනුම ලබලා තමයි අපි බොහෝම ආඩම්බරෙන් ඉන්නේ. උපාධිහිම නමෙන් ඉස්සරහට කියන්නේ අපි ඒකයි. අපි බොහෝම ආඩම්බරෙන් බොහොම සතුටෙන් ඉන්නවා. මම බොහොම උගත් කෙනෙක් කියලා. අම්මා තාත්තාත් හුඟක් සතුට වෙනවා. හුඟක් ආඩම්බරත් වෙනවා. අපේ දරුවට හවල් උපාධිය තියේ කියලා. කමන්නේ පිනුතුනි, අධ්‍යාපනය ලබන්න මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපන අපි ලබන්නට ඕන. භාෂා ඥාන අපි ලබන්නට ඕන. නමුත් ඒ අතර පින්නතුනි, ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය කියලා කියන්නේ කොච්චර කාලයක පරිශ්‍රණයක අධ්‍යයනයක ප්‍රතිඵලයක්ද? ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දර්ශනය කියලා කියන්නේ සාරසංගේ කලපලක්ෂයක්. ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු ගවේෂණයක ප්‍රතිඵලයක්. අන්න ඒ දර්ශනය අපි හරියට ඇහුවොත් පින්නතුනි, අපි තමයි ලෝකයේ වාසනාවන් තමයි බවටපත් වෙන්නේ. අන්න ඒ දර්ශනය අපි තේරුම් ගත් ප්‍රමාණයට තමයි අපට ඇත්තටම ජීවිතේ මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම පින්නතුනි අපට ලබා දෙන ප්‍රඥාව. ලෝකී ඊටාම නුවණින් අවබෝධයෙන් ප්‍රඥාවෙන් වැඩ ගන්න කොහොමද කියන එක තමයි ධර්මයෙන් අපිට කියලා දෙන්නේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් බලන විදිහට නෙවෙයි අපි බලන්නේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් බලන්නට වඩා ගැඹුරින් අපේ ජීවිතයේ යථාර්ථය දැස අපි බලනවා මේ ධර්ම තුලින්. හැබැයි වෙනතු මේකෙන් කියන්නේ නැහැ අපි සාමාන්‍ය ජීවිතයේ කරුණ වලින් වෙන් වෙනවායි කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි කුඩා ළමයෙක් දැක්කත් ඒ කුඩා ළමයාත් එක්ක කතා කළා. රහතන් වහන්සේල පින්ඳ පාතේ යනකොට රහතන් වහන්සේල කුඩා ළමයිගේ පින්ඳ පාතේ බාරගත්තා. යුතුකම් ගැන කියද්දී සිංහලෝවාද සූත්‍රයේදී මව්පියන්ට දරුවන්ට ඥාතීන්ට ගුරුවරුන්ට සේවක සේවිකාවන්ට ආගමික පූජකවරුන්ට සලකන හැටි බුදුදහම තුල කියලා තියෙනවා. වැඩි දෙයක් තබා වෙනතුනි. ස්වාමි පුරුෂයන්ට දේශනා කරනවා තමන්ගේ ස්වාමි භාර්යාවන් කැමති නම් ලස්සන ආභරණ ඇඳුම් පැනඳුම් ඒවත් අරගෙන දෙන්න කියලා. ඒ තරම්ම මානව හිතවාදී දහමක්. ඒ තරම්ම සංවේදී දහමක්. ඒ තරම්ම ප්‍රායෝගික දහමක්. අන්න ඒ තලේ ඉඳන් පින්නතුනි බාහ්‍ය දාරුචීරියට දේශනා කරපු දිත්තේ දිට්ඨමත්තන් කියන ප්‍රඥාව දක්වාම දිව යන විශාල පරහසයක් මේ දහම තුල තියෙනවා. ගෙදරේ ඉන්න තමන්ගේ දරුවට හොඳට උගන්වන්න සිප්පන් සික්ඛාපෙන්ත කියලා දක්වලා තියෙනවා. දරුවට හොඳට සලකන්නේ කියලා දක්වලා තියෙනවා. ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාට බහරයාවට සලකන්නේ කියන තැනින් පටන් ගත්ත බුදුහාමුදුරුවෝ මේ සම්බුද්ධ ශාසනයේ පිනතුණි ඉක්මනටම රහත් වෙච්ච කෙනා තමයි බාහ්‍ය දාරුචීරිය කියලා කියන්නේ. ඒ බාහ්‍ය දාරුචීරියට දේශනා කරපු අවවාදය තමයි දික්ඨේ දික්ඨමත්තං යම දැක්කනම් දැක්ක විතරයි ඒක කෙලෙස් හැටියට ගන්න එපා කියන කාරණේ. මෙන්න මේ අතර පරාසය තුල පිනතුණි ලොකු දහමක් බුදුදහම තුළ විස්තර වෙනවා. අන්න ඒ දහම අහන්න අහන්න පිනතුණි අපේ ජීවිතවල ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වගේම ලොකු සතුටක් ඇති වෙනවා. අන්න ඒ දහම තුළින් ප්‍රයෝජන ගන්න නම් ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම උපදවා ගත යුතු කරුණු හතරක් ගැන බුදුදහමේ නිතර නිතර අවධාරණය කළ තියෙනවා. මොනවද ඒ කාරණා? ඒ කාරණා තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. දහමක් කියා දෙන කලන මිතුරන් නිතර ආශ්‍රය කරන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, ගෙදර අම්මා තාත්තා වෙන්න පුළුවන්, සමාජයට ගෙදර දරුවා වෙන්නත් පුළුවන්. ඇතැමිට වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, YouTube එකේ තියෙන බණක් වෙන්නත් පුළුවන් සමහර විට. පොතක් වෙන්නත් පුළුවන්. පින්නතුනි, මෙන්න මේ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම ජීවිතයේ ප්‍රගතියේ එක්තරා ලක්ෂණයක්. ඒ වගේ මේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන විතරක් නෙවෙයි පින්නතුනි, ඒ කල්යාණ මිත්‍රයන් ළඟදී අපි නිහතමානී වෙන්නට ඕන, අන්තිමානී වෙන්නට ඕන, ඒ වගේම සුවච වෙන්නට ඕන. අපි ඒ තැනැත්තා කියන දේ අහන්නට පුළුවන් සංවේදී මනසක් අපේ ළඟ තියෙන්නට ඕන. නැත්තම් කල්යාණ මිත්‍ර මොන ගැහෙයි? එයා සාමාන්‍ය දෙයක් කතා කළේ ඇයි? අපි ධර්මයට කැමති නැහැ කියලා දැනගත්තොත් එයා ධර්මයට කතා කරන්නේ නැහැ තමයි අපිත් එක්ක. පින්නතුනි, අපේ අභ්‍යන්තරයේ ධර්මයට උමනාවක් තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් Tamanṭa ධර්මය ලැබෙන්නේ. ඒ ආහන ධර්මයේ පින්නතුනි නිතර නිතර නුවණින් මෙනෙහි කරන්න ඕන. පන්සලට ආපු වෙලාව විතරක් නෙවෙයි. ජීවිතේ හැම අවස්ථාවකම පින්නතුනි ඒ ආහන ධර්ම කාරණා නුවණින් නිතර නිතර විමසා බලන්නට ඕන. ඒ වගේ මේ විමසන ධර්මය ජීවිතය තුළ ස්ථාවර කිරීම සඳහා සමත විදර්ශනා භාවනා කරන්න ඕන සීලයක පිළිදලා. මෙන්න මේ කාරණා හතර පිනතුනි ධර්ම මාර්ගයේ ආරම්භය ඉඳලා අවසානය දක්වාම දිනු කර යුතු කාරණා. මතකද කාරණා ටික? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. පිනතුනි සාමාන්‍ය පෘථග්ජන කෙනාගේ ඉඳලා රහත් භාවයට පත් වෙන කෙනා දක්වාම විතරක් නෙවෙයි රහත් වෙච්ච උතුමත් පිනුතුනේ මේ කරුණ හතර තුර ඉඳලා තියෙනවා. රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කළා තියෙනවා. ඇයි රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කළා තියෙන්නේ? පිනුතුනේ අනිත්‍යයට අහංගින් අනිත්‍යයට ප්‍රයෝජනයක් වෙන්න. ඒ තරම්ම කරුණාවෙන් කටයුතු කළා තියෙන්නේ. මෙන්න මේ ධහම තුල පිනුතුනේ ධහම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ජීවිතය තුළට ලැබෙන්න අපේ ජීවිතවල වැඩෙන ප්‍රධාන වශයෙන් වැඩෙන කාරණා දෙකක් තියෙනවා. ඒ කාරණා තමයි එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනවා. මොකද දිනු වෙන්නේ? මෛත්‍රිය දිනු වෙනවා එන්නේ. අනිත් පැත්ත තමයි ප්‍රඥාව දිනු වෙනවා. මොකද දිනු වෙන්නේ? ප්‍රඥාව. එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. මෙන්න මේ කරුණු දෙකෙන් අපි ටිකෙන් ටික ජීවිතය තුළ ඉදිරියට යනවා. සියලු සත්‍යෝ සුවපත්ත්වා කියන හැඟීම නිතර අපේ ජීවිතවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ කරණීයමෙත සූත්‍රයේ දේශනා කළා, යම් ශාන්ත පදයක් කැමතිනම් කෙනෙක්, යම් කිසි නිවනක් විමුක්තියක් කෙනෙක් කැමතිනම්, අන්න ඒ කෙනා විසින් වැඩි උතු කාරණාවලදී ප්‍රධානම කාරණයක් තමයි එයා මෛත්‍රිය භාවනාව වඩන කෙනෙක් වෙන්නට ඕන. යම් කිසි කෙනෙක් මෛත්‍රිය භාවනාව නොවඩනවා නම් ඒ තැනත්තා මානසික සුවය කරා යන ගමන තාම ආරම්භ කළ නැහැ කියලා කියයි. ඒ නිසා පින්වතුනි, අපට හිතට පීඩා ඇති කරන ප්‍රධානම කාරණය තමයි අපේ හිතේ අනිත්‍ය පිළිබඳව ඇතිවන විරසක බව, අමනාපය. අනිත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී, වැරදීමකදී අපේ හිතේ ඇතිවන ගැටීම තමයි අපේ හිතේ මානසික පීඩාව ඇති කරන ප්‍රධානම කාරණය. මනෝවෛද්‍ය විශේෂඥවරු ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රධාන වශයෙන් සඳහන් කරන කාරණයක් තමයි ලවින් කයිනස් කියන එක, මෛත්‍රිය වඩන කියන එක. ඒක පිළිතුරු බුදුහාමුදුර අවුරුදු 2600කට කලින් අපට කිව්වා, යන්තං සන්තං පදං අවිතං අවිසමච්චය කියලා. යම් සාන්ත පදයක් කැමතිනම් මෙන්න වඩන මාර්ගය කියලා. මෛත්‍රිය වඩන කෙනා පිළිතුරු මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. වෙනත් කෙනෙකුට දුකක් පීඩාවක් ඇති වෙච්ච වෙලාවේදී ඒක නා නදා සිටවන අදහසින් නිතරම මානසිකව කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් කෙනෙක් දිනු වෙනකොට, අනිත් කෙනෙක් සාර්ථක වෙනකොට තමන්ගේම දරුවෙක් දිනු වෙනවා වගේ ඒ කෙනාගේ දිහා බලලා සතුටු වෙනවා. පින්නතුනි, වෙනත් කෙනෙක් දිනු වෙනකොට ඔබ සලකන්නේ ඔබේ දරුවට විතරයි නං, ඔබට සතුට තියෙන එක දරුවෙක් ගැන විතරයි. හැබැයි ඔබේ දරුවට සලකන ගමන්ම තව දරුවෝ 5 දෙනෙකුට සලකනවා නම් සතුට කී ගුණය වෙනවද? සතුට 5 ගුණය වෙනවා. එක වැඩි කිරීම පහ නෙවෙයි පින්නතුනි, ඊටත් වඩා වැඩි වෙනවා. මොකද තමන්ගේ දරුවට වීදම් කරන වගේ සරල නෑ. පිටත් දරුවෙකුට වීදම් කරන එක දානං යුද්ධං ච සමාන මහෝ කියලා කියනවා. හිතේ ලොකු සටනක් දීලා තමයි ඒක කරන්නේ. එනිසා මෙහි බැරි වුණත් අඩුගානේ ලංකාවේ හරිය දරුවෝ කියප දෙනෙත් තෝරගෙන තමන්ගේ දරුවගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් දරුවන්ට සලකන්න. ඒ විතරක් නෙවෙයි, තමන්ට පුළුවන් මට්ටමින් කෙනෙක් වෙනුවෙන් හැමදාම උපකාරයක් කරන්න. හැමදාම උපකාරයක් කරන්න. ඒ උපකාරය දිහා බලන තමන්ට ලොකු මානසික සතුටක් ඇති වෙනවා. මුදිතා ගුණය, අනිත්‍යගේ දිනුදි සාර්ථකත්වය, කෙනෙකුගේ දිනුවේ සාර්ථකත්වය. ඒ වගේම උපේක්ෂාව, දුක සැප දෙක, ලාභ අලාභ දෙක ගැනම සමබර මනසක් ඇති කර ගැනීම, මැදහත් බව, උපේක්ෂාව මේ ධර්ම මාර්ගය තුල අපේ ලැබෙනවා. මෛත්‍රියේ දිනු වෙනකොට මේ කාරණා දිනු වගේම පින්නතුනි, ධර්ම ශ්‍රවණිය තුලින් අපට අවබෝධය ලැබෙනකොට අනිත් පැත්තෙන් පින්නතුනි ප්‍රඥාව දිනු වෙනවා. ලෝකයේ නුවණින්ම වැඩ කරන්නේ කොහොමද කියන එක බුදුදහම හරහා යා දැනගන්නවා. එහෙම දැනගන්නකොට පින්නතුනේ තැනැත්තා මෙලව ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා එයා හැකිතාක් උත්සාහයෙන් කටයුතු කරනවා. වියග්ගපජි සූත්‍රයේදී ඒකයි දේශනා කළේ, උට්ටාන සම්පදා කියලා. අධ්‍යාපනයෙන් හුවක් දිනු වෙනවා. රැකිරක්ෂාවලින් දැහැමේ රැකිරක්ෂාවලින් හුවක් දිනු වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් දිනු වෙනවා. ඒ වගේම තමන් උපයන ධනිය සමබර ලෙස වීදම් කිරීමේ ලක්ෂණයෙන් දිනු වෙනවා. මෙන්න මේ ලක්ෂණ පින්නතුනි අපේ ජීවිත තුළ ඇති වෙන්නට ඕන. මේක කෙනෙක්ගේ දිනුවේ සාර්ථකත්වයේ ලක්ෂණයක්, ප්‍රඥාවන්තව කටයුතු කරන කෙනෙක් හැටියට. ඒ වගේම පින්නතුනි තමන් ලැබපු දෙයින් තමන් සතුටු වෙනවා. තමන්ට යම් සිදුවයක් දැනට තියෙනවා නම් ඒ ලැබිච්ච දෙයින් සතුටු වෙනවා තමන්. ඒකෙන් කියන්නේ තවත් උපයන්නේ නැහැ කියලා, අනාගතේ උපයනවා. නමුත් දැනට වර්තමානයේ අද දවස තමයි යාගේ ජීවිතේ ලස්සනම දවස බවට පත් වෙන්නේ. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ. ඇයි ඒ හෙට වෙනකොට තව ටිකක් නා කියලා. පින්නතුනි හැමදාම උදෑසන නැගිට්ටාම අවදි වුණාම හිතන්න, අද තමයි මගේ ජීවිතේ ඉතිරි වෙලා තියෙන කාලේ ලස්සනම දවස අද දවස කියලා හිතන්න. තමන් ලැබපු දෙයත් එක සතුටු වෙන්න. ඒ වගේම මේ ලැබපු දෙයින් පරිහරණය කරන්න, තමනුත් පරිහරණය කරන්න, මව් දෙමව්පියන්ට දෙන්න, ඒ වගේ මාගමික පූජකවරුන්ට සැදැස්තින් පූජා කරන්න. දත්වාච බුද්ධවාච යථානුභාවං අනින්දිතෝ සග්ග මුඛේති තානං කියලා සඳහන් කරනවා. නුවණැති අය තමන් උපයපු දෙයින් තමනු සතුටු වෙලා දන් දීලා නින්දා නොලබන කෙනෙක් විදියට ජීවත් වෙලා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවායි කියලා. මෙන්න මේ ගමන් මගෙන් ඉදිරියට යන ගමන් පිනතුනි, එතනත්තා ධර්මඥානය තුළින් ප්‍රඥාව දිනු වෙනා කියලා කියන්නේ යාට කර්මයේ පිළිබඳ අවබෝධය ලැබෙනවා. සිත අපිරිසිදු යමක් කළොතින් කයින් වචනෙන් සිතින් ඒකට තමයි දුක් විපාක ලැබෙනවා කියන කරුණ හු දන්නවා. ඒ නිසා හිත අපිරිසිදුව දේවල් එයා කරන්නේ නැහැ. එයා දන්නවා යාට දුක් විඳින වෙන බව. ඒ වගේම හිත පිරිසිදු යමක් කළොතින් කයින් වචනෙන් සිතින් තමන්ට ඒකින් සැප විපාක ලැබෙනවා කියන එක තමන් දන්නවා. එහෙම දන්නවා නම් එතනත් සාමකද්ද කරන්නේ හැකිතා හිත පිරිසිදු තියාගන්න උත්සාහ කරනවා. ලස්සන සුවඳැති මලක් වගේ නිතර තමන්ගේ හිත පවත්වා ගන්න යා උත්සාහ කරනවා. පින්තුනි මේකට කියනවා කම්මස්සකතා ඥානය කියලා. මජ්ක්‍ධිම නිකායේ මහාචාර්යසික සූත්‍රයේ සාස්වා පුඤ්ඤභාගියා උපදි වේපක්ඛා කියලා කියන්නේ මෙන්න මේකයි. සාස්ත්‍ර වූ කුසල විපාක ගෙන දෙන, උපදි සම්පත් ගෙන දෙන පිනට බර වූ කුසලය කියන්නේ මේක. පින්තුනි මේ අංශයේ දින වෙන ගමන් යා බුදුදහමේ වඩාත්ම ගැඹුරු තැන කරා යන්නේ උත්සාහ කරනවා. පින්තුනි අද අප මේ සාකච්ඡා කරන සුබ සූත්‍රයේ සඳහන් වෙන මායා ජයග්‍රහණය කරන්න මේ අපි මෙතේ කියපු කරුණ ටික විතරක් ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ දිනක් උරුවෙල ධනවේ වාසය කරනකොට මේ මායා බුදුරජාණන් වහන්සේට නොපෙනී ඉඳගෙන උන්වහන්සේ රාත්‍රී යාමක හිටියේ වැස්සක් ටික ටික වැස්සක්. පොද වැස්ස වහින අන්ධකාර රාත්‍රී වේලාවක මායා ඇවිල්ලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුබ රූපත් අසුබ රූපත් ලස්සන සහ අවලස්සන රූප පෙන්වමින් ශබ්ද නගමින් බුදුරජාණන් වහන්සේට බය ඇති කරන්න උත්සාහ කළා. එහෙම ශබ්ද ඇති වෙනකොටම රූප දකිනකොටම බුදුරජාණන් වහන්සේ හොඳට නෝනින් බැලුවා මේකට හේතුව මොකද්ද කියලා. දැන් පින්තුනි ප්‍රඥාවේ ලක්ෂණය මේක. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් තමන්ට යම්කිසි කාරණයක් වෙනකොට බලන්නේ ආසන්නම කාරණය තමයි බලන්නේ. නමුත් ලෝකයේ පහළ වෙන ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ යම්කිසි කාරණයක් තමන් ඉදිරියට එනවා නම් ඒ දෙස නෙමෙයි බලන්නේ, ඒකේ හේතුවයි බලන්නේ. දැන් අපි කෙනෙක් ඇසුරු කරනකොට ඇතැම් විට කෙනෙක්ගේ චරිතය දිහා බලනකොට එයා සිනහසල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, අමනාපෙන් වගේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ ආසන්නම කාරණේ නෙමෙයි බලන්නේ, ඒකට හේතුව මොකද්ද කියලා පරිසරය දෙස හොඳට බලනවා. අන්න ඒ දේ මූල හේතුවට තමයි පිළියම් යොදන්නේ. දැන් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ දැන් සිංහයෙකුට ගලක් ගහන එකයි බල්ලෙකුට ගලක් ගහන එකයි වෙනස් කියලා. බල්ලෙකුට ගලක් ගහුවොත් මොකද වෙන්නේ? ඔව්, බල්ලා ඒ ගල සපා කනවා. බල්ලා ඒ ගල දෙස තමයි බලන්නේ. සිංහයෙකුට ගලක් ගහුවොත් කොහොමද? සිංහය හොඳට බලනවා ගල කොයි පැත්තෙන් ආවේ කියලා. පින්නොතුනි ලෝකයේ පහළ නාරයන් වහන්සේලාත් යමක් ඇති වෙනවා නම් ඒකේ හේතුව දෙසයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට උන්වහන්සේගේ ඉදිරිපිට ප්‍රිය අප්‍රිය රූප පේනකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ ඇවිල්ලා තියෙන මායය කියලා. මායය පේන හිටියේ නැහැ, මේ රූප විතරයි දැක්කේ. එතකොටම තේරුම් අරගෙන බුදුහාඳුර සඳහන් කරනවා සංසාරං දීග මද්දහනං වන්නං කତ୍වා සුභා සුභං. මායය ඔබ සසර බොහෝ කාලයක් මට සුභ සුභ රූප පෙන්වුව නේද? නමුත් අද මං ඒ රූප වලට වසී වෙන්නේ නැහැ. අද ඔබ නැසුණු කෙනෙක්, ඔබ පරාජය වෙච්ච කෙනෙක් කියලා. අද බාහිර රූප පෙන්නල සුභ රූපයක් හෝ අසුභ රූපයකින් අද මාව යටපත් කරවන්න බෑ. අද මට බියක්වත් අමුතු රාගයක්වත් ද්වේෂයක්වත් ලෝභයක්වත් අද මට ඇති කරන්න බෑ. මායය ඔබ අද පරාජය වෙලා ඉන්නේ කියලා. අර රූප පෙන්නකොට මේ සුභ සූත්‍රය දැක්වෙනවා මායයට බුදුහාමුදුරෝ දක්වපු ප්‍රතිචාරය. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා යේච කායේන වාචාය මනසාච සුසංගතං. යම්කිසි කෙනෙක් කයින් වචනෙන් සිතින් සංවර සීලයව වාසය කරනවා නම් නැතේ අන්නේ තැනැත්තා මරු වසඟයට යන්නේ නැහැ. එයා මරුවාගේ බන්ධනයට මරුවාගේ ඇමට එයා අහු වෙලා නැහැ කියලා. යම්කිසි කෙනෙක් කයින් දේවල් කරන්නේ පිරිසිදු දේවල් නම් වචනෙන් කතා කරන්නේ පිරිසිදු දේවල් නම් මනසින් ඇතිවන සිතවිලි පිරිසිදු සිතවිලි නම් සිත පිරිසිදුව කයින් වචනේ සිතින් ඒතනත්තා කටයුතු කරනවා නම් ඒතනත්තා මරුවා ඉක්මවපු කෙනෙක් කියලා සඳහන් කළා. මේ ගාථා දෙක සඳහන් කරනකොට පිනතුනි මාර්යා දැනගත්තා බුදුහාඳුරමාව හඳුනාගත්තා කියලා. මාර්යා හුඟක් ලැජ්ජාවටපත් වුණා, බියටපත් වුණා, ඔහු වෙතින් නික්මල ගියා. පිනතුනි මේ මාර්යා පිළිබඳ කතා ප්‍රවෘත්ති බුදුදහමේ නොඑක් තැන සඳහන් වෙනවා. විශේෂයෙන් සංයුත්ත නිකායේහි මාර සංයුත්තේ සූත්‍ර රසක් සඳහන් වෙනවා. මාර්යා අරමුණු කරගෙන දේශනා කරපු දේශනාව. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දට පත් වුණාට පස්සේ පුරා අවුරුදු 6ක් බුදුහාමුදුරුවෝ පිටපස්සේ පියවරක් පාසාම ගමන් කළා මේ මාර්යෙන් නොපෙනී. ඇයි ගමන් කළේ? ගමන් කළේ පින්නතුනි බුදුහාමුදුරන්ගෙන් වරදක් වෙනවද කියලා බලන්න. රහසින්වත් බුදුහාමුදුරන්ගේ වරදක් වෙනවද කියලා බලන්නයි මේ ගියේ. බුදුහාමුදුරන්ගේ වචනේ ක්‍රියාව බැලුව විතරක් නෙවෙයි මෝට හැකියාවක් තිබුණා බුදුහාඳුරන්ගේ හිතත් බලන්න. බුදුහාඳුරන්ගේ හිතත් බලමින් තමයි මෙතනත්තා අවුරුදු 6ක් බුදුහාඳුරන්ගේ පස්සේ පියවරක් පාසා ගමන් කළේ. එහෙම ගිහිපු මාර්යාට පුළුවන් කමක් ලැබුණ නැහැ බුදුහාඳුරන්ගේ සුළුව වරදක් හොයාගන්නට. ඊට පස්සේ අවුරුදු 6න් පස්සේ බුදුහාඳුරට වැඳලා එතනින් නික්මල ගියා කියලා සඳහන් කරනවා. පිනුතනේ බුදුහාමුදුරෝ මාර්යා ජයග්‍රහණය කළා වගේම උන්වහන්සේ අපට දේශනා කළා කොහොමද මාර්යා ජයගන්න මාවත කියලා. ඒ වගේම පින්නතුනි අපේ ජීවිතවල කරදරේනවා නම් මාර්යාගෙන් අන්න ඒ කරදරවලදී කොහොමද බේරෙන්නේ කියලා කාරණයක් සඳහන් කළා. වරක් මාර්යා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා සඳහන් කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකෙන සඳහන් කරනවා ඔයි ඇස මගේ කියලා, කන මගේ කියලා, නාසය මගේ, දිව මගේ, ශරීරය මගේ, මනස මගේ කියලා. බුදුහාම සඳහන් කළා ඔව් මාරේ හරියට හරි ඔබ හරි. මේ ඇස ඔබේ, මේ කන ඇස ඔබේ, නාසය දිව ශරීරය මනස ඔබේ, මේ ආයතන හයම මාරේගේ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි මේ ඉන්ද්‍රිය හයක් පාවිච්චි කරනවානේ. ඇසෙන් රූප දකින්නවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, ශරීරයෙන් පහස ලබනවා, මනසට අරමුණු වෙනවා. පින්නොතුනි මේ අරමුණු වෙනකොට ඇසට රූපයක් පේනකොට අපි දකින්නේ ඒ පේන රූපයේ බාහිරයි තියෙන්නේ කියලා දැක්කොතින් ඒ බාහිර පේන රූපය Taman දකින්න කලින් ඒ රූපය එතන තිබ්බා, තමන්ගේ හයහා පැත්තර ගත්තත් ඒ රූපේ එතනම ඉතුරු වෙනවායි කියලා අපි හිතුවටින් අන්න ඒ වෙලාවේදී පිනතුණ අපි ඉන්නේ මරුවාගේ වසඟේ ඉන්නේ, මාර්යාගේ ශේත්‍රය අපි ඉන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට ඒ අහන ශබ්දය තමන් අහන්න කලින් තිබ්බා, ඒ ඇහෙන ශබ්දය කෙනෙක්ගෙන් නික්මුණා නම් ඒ ශබ්දය ඒ පුද්ගලයාට අයිති. යම්කිසි භාණ්ඩයකින් ඒ ශබ්දය නිකුත් වුණා නම් ඒ ශබ්දය භාණ්ඩයට අයිති. ඒ ඇති වෙච්ච ශබ්දය කලින් තිබ්බා, අපි ඇහුවට පස්සේ ශබ්දය ඉතුරු වෙනවා කියලා හිතුවොත් අපි මාර්යාගේ ශේත්‍රය තුල තමයි ඉන්නේ. පින්නතුනි මෙතෙන්දි පොඩ්ඩක් කල්පනාවෙන් අහන්න ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ඉතාම සරල කාරණා තියෙන එදිනදා ජීවිතේ. ඒ වගේ මේ සරල කාරණා තුල ඉඳගෙන පින්නතුනි බුදුදහම ගැඹුරටත් ගිහිලා තියෙනවා. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන සාමාන්‍ය සරල කාරණා ටික සඳහන් කරන ගමම්ම බුදුදහමේ ඉතාම ගැඹුරු කාරණා මොනවද කියලා තේරුම් ගන්න. මාර්යාගේ ශේස්ත්‍රය කියලා කියන්නේ පින්නතුනි අපේ දකින, අහන, රස විඳින, ස්පර්ශ ලබන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා මෙන්න මේ බාහිර අරමුණු වල අපේ සිත බැසගෙන නම් ඉන්නේ පින්නතුනි. අන්න එහෙම ඉන්නකන් අපිට මාර්යාගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මාර්ය අපට කරදර කරන්නේ නැහැ. දැන් අපි කාටවත් බොහෝ දිනාට කිසිම කරදරයක් මාර්යගෙන් නැහැ. බය වෙන්න එපා. මාර්ය අපට කරදර කරන්නේ කොයි වෙලාවෙද? මාර්ය කරදර කරන ස්ථාන දෙකක් තියෙනවා. වසවර්ති මාරින්න පරිණිමිත වසවර්ති කියලා දිවි ලෝකේ කියන්නේ පිනතුණි කාම ලෝකේ ඉහළම තැන. දැන් සතර පාය තියෙනවා, මනුස්ස ලෝකයේ තියෙනවා, දිව්‍ය ලෝක 6 තියෙනවා, බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මෙන්න මේ දිව්‍ය ලෝක 6 අවසාන ඉහළම සැප සම්පත් විඳින තැන තමයි මාරේ ඉන්නේ. පංචකාම සැපතෙන් ඉහළම තැන විඳින තැන තමයි එතන. පිනුදුනි අපි කවුරුවත් එතන තාම ඇවිල්ලා නැහැ. දිව්‍ය ලෝකේ 6 ඉහළට තියා පිනුදුනි ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනෙක් ඉන්නවා නම් මේ මුළු පෘථුවියටම අධිපති වෙලා රජ වෙලා ආචාර උපාධි 25ක් විතර අරගෙන කෙනෙක් ඉන්නවා නම් ලෝකේ ඉහළම සැප සම්පත් විඳින්න පිනුදුනි මනුස්ස ලෝකේ ඉහළම සැප විඳින කෙනා දිව්‍ය ලෝක 6න් 15ම දිව්‍ය ලෝකයේ හිඟා කෑම තරම්වත් වටින්නේ නැහැ කියලා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් ඔබ විඳින සබද කොහොමද කියලා. අපි ලොකුවට හිතාගෙන ඉන්නවා අද ලොකු සම්පත් ටිකක්, ලොකු පහසුකම් ටිකක්, ලොකු සැපයක් විඳිනවා කියලා. පින්වතුනි 15ම දිව්‍ය ලෝකේ නෙවෙයි ඉහළම දිව්‍ය ලෝකයේ තමයි මෙයා ඉන්නේ. එතකොට අද මේ අප විඳින සැප තුල පින්නතුනි සැපයක් තියෙනවා. බුදුදහමික ප්‍රතිස්සප කරන්නේ බුදුදහමේ කියනවා දරුවන් හදන්න, ඥාතින්ද සලකන්න, ඉගෙන ගන්න, දැහැමියෝ ධනෙ උපයන්න, මේ කරුණ ඔක්කොම බුදුදහම තුල කියනවා. හැබැයි පින්නතුනි මේ ශේස්ත්‍රය තුල හිටියත් අපි තාම ජීවිතේ සැබෑ ජයග්‍රහණය අපි කළේ නැහැ. අපි මේ සියලුම දේවල් කළත් පින්නතුනි අපේ ජීවිතයේ ජයගන්න බැරි කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ කරුණු ජයගන්නේ බුදුදහමෙන් අපට ප්‍රඥාව ලබා දෙන්නේ. අන්න එතින්දි පින්නතුනි අපි කිව්වා මාය අකමැති වෙන අවස්ථා දෙකක් ගැන. එකක් තමයි මේ කාම ලෝකේ ඉක්මවලා ධානය ලබාගෙන බ්‍රහ්ම ලෝකේ කරා යනවා නම් දිව්‍ය ලෝකේ පසු කළා ප්‍රථම ධානය ලබන අවස්ථාව. ඒ මට්ටමට හිත දියුණු කරන අවස්ථාව තමයි මායයා බාධා කරන ස්ථානය. යම් කිසි කෙනෙක් ප්‍රථම ධානය ලබා ගත්තා නම් මනසේ සමාධිය සතිමත් බව දිනු කළ සමාධියෙන් හිත එකඟ කරගෙන ප්‍රථම ධානය ලබා ගත්තා නම් ධර්මයේ සඳහන් කරනවා ඒ තැනත්තා මරුවාගේ ඇස් දෙකට වැලි වලින් ගැහුවා කියලා. එතන පසුකල ගියාට පස්සේ යාර කරන්න යන්නේ. ඊළඟට පිනොතුනි ආයයා කරදර කරන තැනක් තියෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කරන අවස්ථාව. දැන් දිවි ලෝකෙ ඉක්මවල බ්‍රහ්ම ලෝකෙට යනවා කියලා කියන්නේ පංචකාමයේ ඉක්මවල යන අවස්ථාව. පංචකාමයේ කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියම් පහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ තුල යැපෙන ගතිය ඉක්මවලා මනස පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තියලා ප්‍රීති බක්කා භවිෂ්‍යදී කියපු විදියට ප්‍රීතිය මානසික සුවය ආහාරය කොට ජීවත් වෙන මට්ටමට හිත දිනු කරන අවස්ථාවයි ධ්‍යාන අවස්ථාව කියලා කියන්නේ. එතෙන් දෙපිනුතුනේ නැත්තා මනුස්ස ලෝකේ ඉන්නවා. මනුස්ස ශරීරයක් දරාගෙන එයා ආහාර පාන ගන්නවා. ඥාතින් එක සම්බන්ධතා පවත්වනවා. ඇතැම් විට ආරයේ ආරක්ෂාවක් උනත් කරන්න පුළුවන්. හැබැයි එයා ඒව පරිහරණය කළාට ඒ තුල සිත බැසගෙන නැහැ. එයා ඊට වඩා ඉහළ මානසික තලයක ඉඳගෙන ඒ කටයුතු කරන්නේ. එතකොට බුදුදහමේ මුලින් අනුශාසනා කරන්නේ මනසට හිත තියලා මෙන්න මේ පංචකාමෙන් දුරු වෙන්නේ නැහැ බුදුදහමෙන් මුලින් අනුශාසනා කරන්නේ. දෙවනුව නිවනට හිත තියලා මනසෙනොත් හිත මුදව ගන්න මාර්ගයක් බුදුදහමෙන් කියනවා. මෙන්න මේ දෙකම අපි තේරුම් ගත්තොත් තමයි පින්නතුනි අපි මේ කාලේ ජීවත් වෙන වාසනාවන්ත මය බවට පත් වෙන්නේ. එහි පළවෙනි පියවර තමයි පිනතුණි ඇසට රූපයන් දකිනකොට මොකද්ද වෙන්නේ කියන කාරණේ. අපි ඇසට රූපයක් දකිනකොට වෙන්නේ පිනතුණි අපේ අවිද්‍යා සංඛාර කියන අවිද්‍යා සංඛාර තෘෂ්ණාදී මේ කාරණා කිහිපයක එකතු වෙන තමයි අපට මේ බාහිර රූපයක් හමු වෙන්නේ. දැන් මෙතන අපිට මේසයක් කියලා හම්බ වෙනවා, වීදුරුවක් කියලා හම්බ වෙනවා. අපිට බාහිර පේනවා කියලා තමයි අපිට හිතෙන්නේ. මේ දේ බාහිර තියෙනවා කියලා අපිට හිතෙන්නේ. බාහිර නැහැ කියලා බුදුදහමේ කියන්නේ. බාහිර දේ පිළිබඳව පින්නතුනේ අපට දැනුමක් ඇති වෙන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. දැන් ඔබට සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔබ ඉන්නකොට ඔබේ පින්තූරයක් තියෙනවා. ඔබේ ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේම ඔබ කියපු කරපු දේශනාවක් පිළිබඳ රෙකෝඩ් එකකුත් තියෙනවා. ඔබේ ඇඳුම් ටිකක් තියෙනවා. එතකොට දැන් ඔබේ පින්තූරේ පෙන්නකොට ඔබ මොකද සඳහන් කරන්නේ? ඔබ මොකද කියන්නේ? මේ මම කියලා කියන්නේ නේ. ඔබේ ඔබ පිළිබඳව හඬ තියෙන කැසට් පටියක් හෝ CD එකක් ප්‍රචාරය වෙනකොට ඔබ මොකද කියන්නේ? මේ මම ඉන්න කියලා කියන්නේ. ඇඳුම් ටික දිහා බලලා මේ මම කියලා කියනවා. ඊට පස්සේ ඔබේ ඇඟ දිහාවට අත දෙකලා මේ මම ඉන්න කියලා කියනවා. පින්නොතුනි, එතකොට කොහෙද ඇත්තම කෙනා? මේ පැති ඉන්න කෙනාද, පින්තූරේ ඉන්න කෙනාද, අර කැසට් පටි ඉන්න කෙනාද, ඇඳුම් ටිකද? කවුද පින්නොතුනි ඇත්තම කෙනා? ඇත්තම කෙනා කවුද? එක කෙනෙක් කිහිප පළක එක විට පුළුවන් ද ඉන්න? එක විට කිහිප තැනක එකෙක් ඉන්න බෑ. එහෙනම් පින්නොතුනි මේ තමන් කියලා කියන්නේ කවුද? මේ තමන්ගේ රූපය කියලා කියන්නේ කවුද ඇත්තටම? මේ තමන් පිළිබඳව අධ්‍යක්ෂක ටිකත් එක්ක තමන් හිතින් හිතාගෙන ඉන්නව මෙන්න මේ වගේ කෙනෙක්, මේ වගේ උගත් කෙනෙක්, මේ වගේ මෞදෙමපීන කෙනෙක්, මේ වගේ හැකියා තියෙන කෙනෙක්, මේ වගේ රූපයක් තියෙන කෙනෙක්, මේ ආදී වශයෙන් තමන්ගේ හිතේ මවාගත්තු සංකල්පයක් තියෙනවා. මේ බාහිර ටික ප්‍රයෝගික කරගෙන පින්නොතුනි මෙන්න මේ සංකල්පයට අනුව තමයි අපි නැවත භවයකට යන්නේ. මෙන්න මේ සංකල්පය අනුව තමයි අපි මේ ජීවිත කාලය පුරාම ජීවත් වෙන්නේ. දැන් අපි ජීවත් වෙන අපි මෙහෙම හැමදාම ඉන්නේ නැහැ. යථාර්ථය තමයි කවදාහරි දවසක අපේ ශරීරයෙන් මේ හිත වෙන් වෙනවා. ඒ වෙන්ෙච්ච අවස්ථාවේදී මොකද මේ ශරීරයට වෙන්නේ? භෞතික වශයෙන් මේ ශරීරයෙන් මොකුත් අඩුවක් නැහැ. බරවත් අඩුවෙන්නේ නැහැ නේ, බරක් පොඩ්ඩක් වැඩි වෙනවා නේ. පින්නොතින් නම් මොකද මේ වෙන්නේ? මේ වෙන්නේ මනස මේ ශරීරයෙන් වෙන්වීමත් එක්කම ඒ මනසින් තමන් ගැන හිතාගෙන හිටිය මට්ටමට, තමන්ගේ මානසික මට්ටමට අනුව තවත් කයකට තමන්ගේ හිත බැස ගන්නවා. මේක තමයි අපේ ජීවිතය තුළ වෙන්නේ. එතකොට පින්නොතුනි දැන් මේ අවස්ථාව ගත්තත් අපේ ශරීරයෙන් අපි කිව්වේ අපි ඇසෙන් යම් කිසි රූපයක්, භෞතික රූපයක් දකිනවා නම්, හඬක් අහනවා නම්, රසයක් විඳිනවා නම්, ස්පර්ශයක් විඳිනවා නම්, මේ හැම දෙයකින්ම වෙන්නේ ඒකේ මේ බාහිර පේන දෙයම නෙවෙයි, ඒ දේ පිළිබඳව තමන්ගේ මනසේ ඇති කරගෙන තියෙන සංකල්ප ටික. ඒතකොට බාහිර රූපයේ තුලින් අපට කෙලෙස්යක් දෙන්නේ නැහැ. නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ කියන්නේ මේක ලෝකයේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියන. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ හිතේ ඇතිවන සංකල්ප රාගයටයි කෙලස් කියලා කියන්නේ. ඒකයි දුකට හේතුව. දැන් මෙතන පේන ඔබට පේන බුද්ධ ප්‍රතිමාව ඔබ දකිනකොට ඔබට ලොකු හිතේ සතුටක් ඇති වෙනවා, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. නමුත් වෙනත් ආගමික කෙනෙක් දකිනකොට ඒක එහෙම ඇති වෙනවද? එයාගේ ලෝකයේ මේ බුදු පිළිම වහන්සේ නැහැ. වෙනත් ආගමික කෙනෙක් නෙවෙයි මෙතනින් ඉන්න දෙන්නෙක් ගත්තත් ඒ දෙන්නා තුළ මේ බුදු පිළිම වහන්සේ ගැන තියෙන ආකල්පය වෙනස්. ඒක ඇති වෙන්නේ පිනතුනි අපේ හිතට සම්බන්ධව තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ආහාර කියන මෙන්න මේ හේතු ටිකක එකතුවකින් තමයි අපට බාහිර යමක් පේනවා නම් රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගඳ සුවඳ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් යමක් දැනෙනවා නම් දැනෙන්නේ අපේ මනසේ ඇතිවෙල තියෙන මෙන්න මේ අවිද්‍යා මූලික කාරණාවලට අනුව. එතකොට බුදුදහමෙන් අපට මොකද්ද කියන්නේ? මෙන්න මේ අවබෝධය අපි ලබන්න මොකද්ද වෙන්නේ? අපි බාහිර රූපයක් දකිනකොටම අපි බාහිර රූපෙහි තුලින් අපි දකින්නේ මේ අභ්‍යන්තර පැත්තේ ප්‍රමාණයට අනුවයි මේක පේන්නේ කියන එක තමයි දකිනවා. තමන් කණ්ණාඩිය ළඟට යනකොට කණ්ණාඩියේ පේන රූපය එතන පේන්නේ තමන්ගේ මේ පැත්තේ පුද්ගලයා 90ක් බව අපි දැනගන්නවා. දැන් කණ්ණාඩියේ රූපය ලස්සන කරන්න ඕන නම් පුයර දාන්න ඕන නම් අපි කණ්ණාඩියට දානවද පුයර? නෑ නෑ නෑ පුයර දාන්නේ මේ පැත්තට. කණ්ණාඩියේ රූපයේ සිනාසෙච්ච රූපයක් දකින්න නම් අපි කියනවාද කණ්ණාඩියේ රූපයට සිනාසෙන්න කියලා? අපි මේ විරිටගෙන ඉන්නකොට කණ්ණාඩියේ රූපය හිනාසෙනවද? නෑ නේ නේ අපි මේ පැත්තේ hina වුණොත් තමයි කණ්ණාඩියෙන් සිනාවෙච්ච රූපයක් අපට පේන්නේ. අන්න ඒ වගේ පින්නතුනේ අපි යමක් බාහිරින් සතුටක් හෝ දුකක් අපට ලැබෙනවා නම් ඒක බාහිරින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒ ලැබෙන පින්නතුනේ තමන්ගේ අභ්‍යන්තරයේ මානසික ස්වභාවයට අනුව. අන්න ඒ නිසා තමයි බුදුදහමෙන් අපට මුල් පියවරේදී සඳහන් කරන්නේ දැන් මේ භෞතික දෙයක් තිබ්බට මේව සම්මුති ලෝකයේ මේසය කියලා වීදුරුව කියලා ෆෑන් එක කියලා මේව අපි සඳහන් කරනවා මේව පරිහරණය කරනවා. හැබැයි මේව පරිහරණය කරනවත් එක්කම පින්නතුනේ අපි දන්නවා නුවණින් මේ පරිහරණය කරන දේ ස්වභාවය අද මේ නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ගේ ඇස ආදී මේ ආයතන වලට කර්මයට අනුරූපව කියන එක තමන් දන්නවා. එහෙම දැනගන්න දැනගන්න තමන්ගේ ජීවිතේට මොකද වෙන්නේ? තමන් ඊට පස්සේ බාහිර දේවල් තුලින් නෙවෙයි සැපත හොයාගෙන යන්නේ. ඒ තැනත්තා පළමුවෙන්ම කරන්නේ දුකෙන් නිදහස් වෙන බලනවා. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ බාහිර දේ මත යැපෙන ගති අඩු වෙනවා. තමන්ගේ මනසේ මනස පිරිසුදු කරන පැත්තට ඔහු නැඹුරු වෙනවා. ඒ වගේම පින්තුනේ තවත් වැදගත්ම දෙයක් තමයි බුදුදහමේ තියෙන අපට ඇසෙන් රූපයක් පේනවා නම් ඒ පේන රූපය මේ ඇසට විතරයි ගෝචර වෙන්නේ. ඒ පේන රූපෙන් ශබ්දයක් නිකුත් වෙන්න පුළුවන්. හැබැයි ඒ රූපයේ තේ ශබ්දයයි තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය දැන් බණහදි කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ස් ගියොත් මොකද වෙන්නේ? අපි එකපාර ෆෝන් එක දිහා බලනවා. ඊට පස්සේ ෆෝන් එකේ අයිති කෙනා කවුද කියලා මූණ බලනෝනේ. දැන් බලන අපිට මේ කෙලස් ටික ඇති වෙන හැටි. ඇත්තෙම පින්නතුනේ සම්මුති ලෝකයක තමයි වෙන්නේ. නමුත් බුදුදහමෙන් කියන්නේ ඒ නිකුත් වෙච්ච ශබ්දය ඒ ෆෝන් එකට අයිතිත් නැහැ. ඒ ෆෝන් එකයි දි නැත්නම් ඒ ෆෝන් එකයි දි කනට කොහොමද අයිති වෙන්නේ? පින්නතුනේ මෙන්න මේ විදියට වෙනස හඳුනා ගන්නකොට ධර්මයේ තුලින් පින්නතුනේ අපට දැනෙනවා ඊට පස්සේ එහෙනම් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ආයතන තුලින් ඇසෙන් රූපයක් දකින අවස්ථාව කනෙන් ශබ්දයක් අහන අවස්ථාව මේ අවස්ථාවේ ඒ මොහොතේ අත්දැකීම් ටික ඇති වෙනවා එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ ඔහු දකිනවා. දකින්න දකින්න පින්නතුනි මොකද්ද ඔහුට ඇති වෙන්නේ? ඔහුට ලෝභය නැති වෙන්න කියලා අමුතු දෙයක් ඔහුට නැහැ. මේ යථාර්ථයේ දකින්වත් එක්කම ලෝභ ద్వේෂ දෙක ඔහුගේ අඩු වෙනවා. පින්නතුනි සාමාන්‍ය ලෝකයේ අය පුද්ගලයාගේ සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද? කෙනෙක් ලෝභයෙන් අඩු වෙනම් ద్వේෂයෙන් අඩු වෙනම් වා සාර්ථකයි කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකෙ හිමයි කියන්නේ. කෙනෙක්ගේ ලෝභය අඩු වෙනම් ද්වේෂය අඩු වෙනම් වා සාර්ථක හොඳ කෙනෙක් කියලා කියන්නේ. බුදුදහමෙන් එහෙම කියනවද? ලෝභ ද්වේෂ දෙක අඩු නැඩ පිනතුනේ කෙනෙක් සාර්ථකත්වයේ සාර්ථකයි කියලා බුදුදහමෙන් කියන්නේ. ඒ ලෝභ ද්වේෂ දෙක අඩු වීම කෙනෙක්ගේ මානසික සතුටට හේතුවක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. මේ ලෝභ ද්වේෂ දෙක විතරක් නෙවෙයි පංච නීවරණම මහා කල්ප 84,000කට යටපත් කරගුවා හිටියා. දවසකට දෙහිකට නෙමෙයි මහා කාල 84,000කට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනා ලක්ෂ 2ක් විතර පහළ වෙන කාලේ. ඒ තරම් අති දීර්ඝ කාලයකට ලෝභ දේශ දෙක දුරු කරපුවා හිටියා. නමුත් බුදුදහමෙන් ඒක සාර්ථකත්වයකට සලකන්නේ නැහැ. බුදුදහමෙන් වඩාත්ම සාර්ථකය කියලා කියන්නේ කාටද? සාර්ථකය කියලා කියන්නේ මෝහය අවිද්‍යාව අඩු කරපු කෙනාට. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අපි ඇසෙන් රූපයක් දකිනකොට ඒ පේන රූපය බාහිරයේ රූපයක් කියලා හිත බැස ගන්නා ගතිය, බාහිර රූපය තුල හිත බැස ගන්න ගතිය. කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දයේ තුල හිත බැස ගන්නා ගතිය. පින්නොතනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි දකින ඇහෙන දේවල් බාහිරේ කියලා දැක්කොතින් ඒ තුල ඉඳගෙන අපට පින්නොතනේ පුඤ්ඤාභි සංකාර රැස් කරන්න පුළුවන්. උඟා පින්දහම් කරන්න පුළුවන් විතරක් නෙවෙයි ධාන වඩල හිත දිනු කරලා බ්‍රහ්ම ලෝක යන්නත් පුළුවන්. හැබැයි පින්නතුනි ඒ දෙකම වන්නේ අවිද්‍යා පත්‍යා සංඛාරා. අපට දෙයක් සිහි කරලා අපි කරපු පින්කමක් සිහි කරලා මම මේ වගේ දානයක් දුන්නා, මේ වගේ පන්සලක් හැදුවා, මේ වගේ භාවනා මධ්‍යස්ථානයක් කළා කියලා සතුට වෙන්න පුළුවන්. ඒ සතුටම මරණාසන්න මොහොතේ සිහිපත් කරලා සුගතිගාමි වෙන්නත් පුළුවන්. ඔබේ දරුවට හොඳට උගන්වලා තවත් දරුවන්ට සලකලා ඒ පින ඇති කරගෙන ඔබට මරණාසන්න මොහොතේක හිතලා සුගතිගාමි වෙන්නත් පුළුවන්. දිවි රෝගියන්නත් පුළුවන්. හැබැයි පිනොතනි සුගතිගාමි වෙනකොට අර පින් ටිකේ විපාකේ විතරක් නෙවෙයි, ආනිසංසෙ විතරක් නෙවෙයි. ඒ තමන් ලබාගත්තු දෝ දරුවන් ඥාතීන් බඩු බාණ්ඩ මේවා වයසට යනවා, දිරාපත් වෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. ඒ ටිකත් එකයි බාර ගන්න ඕන. දරුවන්ට හොඳට සලකා අනේ මට දරුවෝ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරාට කමන්නේ. හැබැයි දරුවෝ විතරක් නෙවෙයි ලැබෙන්නේ, ඒකත් එක්කම බෝනස් ටිකුත් හම්බ වෙනවා. ඒ දරුවගේ අකීකරුකම් බිඳගන්න වෙනවා, දරුව කර්මානුරූපව ආබාධිත වෙන තිමුණු තින් ඒ ටිකක් තිනගන්න වෙනවා, දරුව අකාලමී ගියොතින් ඒ ටිකක් තිනගන්න වෙනවා, දරුවගෙන් කවදා හරි වෙන් වෙලා යන්න වෙනවා, ඒ දුක් ටිකක් තිනගන්න වෙනවා අපට. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට මුලින් දාන සීල භාවනා කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරලා හැකිතාක් දුරට සුගතිය ස්ථාවර කරගන්න කියලා සඳහන් කළා. මුල්ම පියවරේක දැන් මේ පිනුතුන් හුඟක් දෙනා පින්දහම් කරන අය. ස්වාමීන් වහන්සේට සලකනවා, දන් දෙනවා, සිල් රකින්නවා, හොඳට බණ අහනවා, දැහැමිව ජීවත් වෙනවා, අනිත් දරුවන්ට සලකනවා. ඒ නිසා තමයි ඔබ හුඟක් පින්වත්, ඔබ හුඟක් නිරෝගීව ලස්සනට ඉන්නේ. හැබැයි පින්නතුනි අපට ස්ථාවරම කියන්න පුළුවන්ද අපි මේ දැන් කරන කටයුතු ටිකෙන් අපට අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන්න පුළුවන් කියලා? දැන් ඔබ හුඟක් දාන දීලා තියෙනවා, ඔබ හුඟක් ස්වාමීන් වහන්සේලා සලකලා තියෙනවා, පන්සල් හදලා තියෙනවා. දැන් මේ ටිකෙන් හරියට ගැරන්ටියක් දෙන්න පුළුවන්ද සුගතිගාමි වෙනවා කියලා? දැන් මට කුණ්ඩලෙත් බුදුරජාණන් වහන්සේගේ රූපය දැකලා ඒ චේතනාවෙන් ශ්‍රද්ධා මාත්‍රයක් උපදවාගෙන සුගතිගාමි වුණා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මරණාසන්න මොහොතේ බුදු පිළිමයක් දැක්කොත් සුගතිගාමි වෙන්න පුළුවන් කියලා. පින්නතුනි එහෙම අපි හැම දිනාට මේ මාස්තාවක් දෙන්නේ නැහැ. අපි මේ දැන් කරන දේවල් වලින් විතරක් පින්නතුනි අපට සුගතිගාමී වීම අනිවාර්යයි කියලා අපට තීරණය කරන්න බෑ. ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. අපේ දරුවෝ උගන්ලා හොඳට දිනු නැහැ කියලා විතරක් අපි සුගතිගාමී වෙනවා කියලා කියන්න බෑ. සාමාන්‍ය උගත් දරුවෝ විතරක් නෙවෙයි පින්නතුනි බුදුනන් කාලේදී සමහර දරුවෝ රහතන් වහන්සේලා කරපු මෞදේමාපිය හිටියා. සුප්‍රබුද්ධ රජතුමා හිම කෙනෙක් යසෝදරාව තමන්ගේ දියණිය රහත් වුණා. නමුත් සුප්‍රබුද්ධ රජතුමාට පුළුවන් සුගතිගාමි වෙන්න? පුළුවන් වුණේ නැහැ. ඒ වගේම පින්නතුනි මේ පින්නතුන් අහලා තියෙනවා මහා දන් දීපු අය බුදුරජාණන් වහන්සේගේ කාලේ. කොසල් රජතුමා කියලා කියන අසද්දෘශ මහා දානය දුන්නා. අසද්දෘශ මහා දානය කියලා කියන්නේ එක බුද්ධ කල්පයක එක පුද්ගලයෙක් විතරක් කුට විතරක් දෙන්න පුළුවන් දානය. එක සම්බුද්ධ ශාසනයක එක අසද්දෘශ මහදානය දෙන්නේ. අසද්දෘශ මහදානය කියලා කියන්නේ ඒ මොහොත වෙනට ලෝකේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරු සමග භික්ෂු භික්ෂුණී දෙපිට සම එකතු කරලා දෙන ඒ කැමැති වෙන ඕනම දෙයක් දෙන දානය. ඒකට තමයි අසද්දෘශ මහදානය කියලා කියන්නේ. ඒ දානය කොස රජතුමා දුන්නේ. ඒ දානය දෙනකොට ඊට සක්‍රීය උදව් කළා කවුද? කෝසල මල්ලිකාව. පින්නතුනි ඒ කෝසල මල්ලිකාවට පුළුවන් වුණාද සුගතිගාමි වෙන්න? ටික කලකට හරි පින්නතුනි පහලට යන්න වුණා, දුගතිගාමි වෙන්න වුණා. මෙන්න මේ මානතුරක් තියෙනවා. සමහර විට පින්නතුනි කෙනෙක් හිතන්න පුළුවන් අපි විහෙර විහාරස්ථාන කළා, අතමහා කුසලට අයිති වෙනව නේද මේව කියලා. මේ පින්කම් වහක් වටිනව පින්නතුනි පුළුවන් තරම් කරන්න මේ සුගතිගාමි වෙන හේතුව තමයි. නමුත් අනිවාර්ය හේතු නෙවෙයි. මේ තුලින් විතරක් අපට සෑහීමට පත් වෙන්න බෑ. ඇයි එහෙම කියන්නේ? මේ පිළිතුන අහලා කියනවා ධර්මාශෝක රජතුමා ගැන. ධර්මාශෝක රජතුමා කියලා කියන්නේ විහෙර විහාරස්ථාන එකක් නෙවෙයි. කීයක් හැදුවද? 84,000ක් විහෙර විහාරස්ථාන හැදුවා. තමන්ගේ දරුවන් දෙන්නෙක් සාසන පූජා කළා විතරක් නෙවෙයි, ඒ දරුවන් දෙන්නා රහතන් වහන්සේලා වුණා. රහතන් වහන්සේලා දෙන්නෙක් ලෝකෙට බිහි කරපු විහෙර විහාරස්ථාන 84,000ක් කරපු තිනුතනි අශෝක රජතුමාටවත් සුගතිගාමි වෙන එක ලේසි දෙයක් උනේ නැහැ. ටික කාලයකට හරි පහළට යනවා. නමුත් ඒ පින නිසාම නැවත ඉදිරියට ආවා. පින්තුනි, එහෙනම් අපට අපි හරියටම සුගතිගාමි වෙනවා කියලා තමන්ට බලන තියෙන ලක්ෂණය මොකද්ද? තමන් බලන්නේ පින්තුනි තමන්ගේ ජීවිතයේ තමන් වැඩිපුරම ප්‍රමුඛත්වය දෙන කාරණා මොනවද කියලා. නිකන් ඉන්නකොට අනිත් අයට කියන්න ඕනේ නැහැ. තමන්ම ලියලා බලන්න තමන්ගේ ජීවිතයේ ඉතාම ප්‍රමුඛම වැඩ කටයුතු ටික මොනවද කියලා. තමන්ගේ වාහනයද, ගෙදරද, දරුවද, රූප සම්පත්තියද, අම්මද, උපාධියද, රැකියාවද කියලා බලන්න. දැනට ඉන්ද්‍රිය ධර්ම වෙලා තියෙන මොනවද කියලා බලන්න. ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන්නේ. ඒ අතර බලන්න තමන්ට වැඩිපුර කල්පනා වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කාරණා ගැනද, කර්මය පිළිබඳ අවබෝධයද, මේ ඇතිවීම නැතිවීම පිළිබඳව අනිත්‍යතාවය නැත්නම් පරිසම්පාදයේ පිළිබඳවද, තමන්ට වැඩිපුර සිහිපත් වෙන ස්වාමීන් වහන්සේලාද, තමන්ට වැඩිපුර හැමදාම මතක් වෙන මං කොහොම හරි අකුසලෙන් දුර වෙන්න ඕන, කොහොම හරි මං කුසල වඩන්න ඕන කියන කාරණයද, තමන්ට වැඩිපුරම හිතෙන්නේ මං කොහොම හරි හිත එකඟ කරගන්න ඕන, තමන්ගේ හිත ගැන, කය ගැන, වේදනා ගැන, ධර්මතා ගැන මං උපරිම සිත පිහිටුවාගෙන ඉන්නවා ඉන්න ඕන කියලා දවසට වැඩිපුර වාර ගණක් හිතෙනවද? තමන්ට වැඩිපුර වාරයක් දවසට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය කරමින් තමන්ට මනස එක අරමුණට ගන්න ඕන කියලා බලවත් උනන්දුවක් ඒ කිරීම තුලින් සතුටක් තමන්ගේ ජීවිතයට දැනෙනවද කියලා බලන්න. ඒ වගේම මේ ඇතිවීම නැතිවීම බුදුදහමේ කියන මේ පටිසම්පාද න්‍යාය තමන්ට වැඩිපුර දිනකට හිතනවාද කියලා බලන්න. එතකොට පින්නතුනි අර දරුවන්ට තියෙන ප්‍රමුඛත්වය අඩු කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දරුවට දැනට 15ක 20ක 60ක අවධානයක් කැපවීමක් කරනවා නම් එහෙමම කරන්න, පොඩ්ඩක්වත් අඩු කරන්න එපා. ඒක එහෙමම කරමින් මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණු ටික ඉන්ද්‍රිය ධර්ම අර කරුණු වලට ඉහලින් තමන් තියාගෙනද ඉන්නේ කියලා බලන්න. අන්න එහෙම තියාගෙන නම් ඉන්නේ විතරයි තමන්ට හරියට සහතිකයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද්ද? තමන් සුගතිගාමී වෙන එකේ වීසා බලපත්‍රය අරගෙනද තියෙන්නේ කියලා. එතකන් වීස නැහැ. වීස ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඈ පළවෙනි වතාවට ලංකාවේ ඉඳලා එනකොට ඇමරිකන් එම්බසියට යනවා වගේ තමයි. ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. පින්නතුනි දැනට තමන්ට වැඩිපුර ජීවිතේ හිතෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම නම් ප්‍රමුඛත්වය වරක් මහා නාම සාක්‍යා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුහාමුදුරනේ අපි නිතරම බාහිර දුර කාර්ය කරමින්, රාජ්‍ය සේවය කරමින් ඉන්නේ. ඇතැම් විට වැරදි කරුවන්ට දඬුවම් දෙනවා අපි. මෙහෙම සංකීර්ණ අවස්ථාවක ජීවත් වෙන වෙලාවක අපට බැරි වෙලාවත් අපි මිය ගියොතින් අපේ පරලොව ගතිය කොහොමද කියලා. මහානම සාක්‍ය ගැන බුදුහාඳුර හොඳින් දැනගෙන හිටියා. ඕ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරපු හිටපු කෙනෙක්. බුදුහාඳුරට ලස්සන උපමාවක් කිව්වා. උපමා මොකද්ද? යම්කිසි ගංගාවක් තියෙනවා නම් ඒ ගංගාවේ පැත්තට ගහක් නැමිලා තියෙනවා නම් ගඟ ළඟ ගඟට බරව ගහක් තියෙනවා නම් ඒ ගහෙන් කොයි පැත්තෙන් කැපුවත් ගහ වැටෙන කොහටද? ගහ වැටෙන ගංගාවට. දැන් කෙලින් තියෙන ගහක් නම් දැන් ගස් කපන දක්ෂ අය ගහ කෙලින්ම තියෙන ගහක් නම් ඔහුට අදින්න ඕනේ නැහැ ගහ. ඔහු අතු බර වෙච්ච පැටි බලලා ඔහුට ගහ කපන විදියෙන් ගහ පැත්තකට දාන්න පුළුවන්. හැබැයි ගහ එක පැත්තට නැමිලා නම් කම දාලා අනිත් පැත්තට අදින්න ඕන. පින්නතුනි ගහක් සම්පූර්ණ පැත්තකට බර වෙලා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් ඒ පැත්තට වැටෙන්නේ. බුදුහාඳුරෝ මහානාම සාකෙට කියනවා මහානාම ඔබ ඊටාම සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ දුගතියට යන්නේ නැහැ කියලා ඔබේ සුගතිය ඔබට නියතයි කියලා. පින්නතුනි සුගතිය නියත වෙන විතරක් නෙවෙයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. මෙන්න මේ පස් මරුම්ම ජයග්‍රහණය කරන්නයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. මොකද අනුශාසනයේ පින්නතුනි ඇතෙන් රූපයක් දකිනකොටම තමන් දක්ෂ වෙන්න මේ දකින රූපේ නිර්මාණය වෙන්නේ තමන්ගේ අභ්‍යන්තරෙහි තියෙන මේ අවිද්‍යාව සංස්කාර තෘෂ්ණා ආහාර ආදී මේ හේතු ටිකක් නිසායි බාහිර රූපේ පේන්නේ. ශබ්දයක් ඇහෙනකොට ඒත් එහෙමයි. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු විතරක් නෙවෙයි පින්නතුනි. මනසට සිතුවිලි එනවා නම් ඒ සිතුවිලි එන්නේ තමන්ගේ මේ පැත්ත අනුව කියන එක තමන් දන්නවා. ඒ විතරක් නෙවෙයි. ඇසෙන් රූපයක් දකිනවා නම් ඒ රූප දකින මොහොතේ වෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව මෙතනම නිරුද්ධ වෙනවා. මේකට බුදුදහමේ කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියලා. පින්නතුනි අපි ඇසෙන් දකින කනෙන් අහන දේවල් අපි ඇහුවට දැක්කට පස්සේ ඉතුරු කරගත්තොතින් අහවලාමට මෙහෙම උදව් කළා අහවලාමට මෙහෙම බැන්නා ආදී වශයෙන් ඒ සිද්ධිය මතක් වෙනකොට ඒ සිද්ධියට එහෙමම ගිහිල්ලා නিত্য සැප ආත්ම දෙයක් හැටියට ඒ තුල බැස ගන්නව නම් අන්න ඒකයි ක්ලේශය කියලා කියන්නේ. ඒකයි සංයෝජන කියලා කියන්නේ. අන්න ඒ හිත බැස ගන්න ගැති අඩු කරලා ඒ මොහොතට ඇතිවෙලා නිරුද්ධ වෙන ලෝකයක් අපට දකින්න පුළුවන් නම් පින්තුනි මෙන්න මේ ඇතිවීම නැතිවීම දකින වාරය හිතින් සිහිපත් කරන කාලයේ දිනු කර ගැනීමයි බෞද්ධයෙකුගේ පින්තුනි IQ එක කියලා කියන්නේ ඉන්ටෙලිජන්ස් ක්වෝෂන් එක කියලා කියන්නේ. එනිසා ඔබ දක්ෂණන් මේ IQ එක වැඩි කරගන්න. ඒ විතරක් නෙවෙයි මේ අනිත්‍ය සත්‍යය මෙනෙහි කරන්න පුළුවන් මනසක් හදාගන්න හිත සමාධිමත් කරගන්නත් ඕන. ඒ සඳහා මෛත්‍රී භාවනාව ආනාපානසති භාවනාදී මෙන්න මේ කමඨහනක් හැකිතාක් දුරට භාවිත කරන්න. දිනපතාම විනාඩි 5කින් පටන් ගන්න. ටිකෙන් ටික මෙන්න මේ කාලය වැඩි කරගනිමින් හිත එකඟ කරමින් මෙන්න මේ දර්ශනය නුවණින් බලන්න. හිතේක කරගන්න අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ සීලේ අඩුපාඩුකමක් තියෙන එක නම් කාය වචනේ සංවර කරගන්න. සීලේ අඩුවක් තියනවා නම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය නෑ කියන එක දකින හන දේවල් පස්සේ දුවනවා කියන එක. මෙහෙම ටිකෙන් ටික පින්නතුනි මුලට යන්නත් තියෙනවා. ඒ නිසා පින්නතුනි හැකිතා දුරට මෙන්න මේ අනිත්‍යතාවෙන් යුක්ත ස්වභාවය අපි අවබෝධ කරගෙන ඒක තේන වාරය අපි හැකිතාක් වැඩි කරගත්තොත් පින්නතුනි හැම වැඩි කරන්න වැඩි කරන්න අපට වැඩිපුර වාරයක් හිතෙන මෙන්න මේ අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය සිහි කරමින් ඉන්න තරමට පින්නතුනි අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. අපි මේ ආත්ම භාවයේ අපට නිවන් දකින්න බැරුව මිය ගියෝතින් පින්නතුනි අපි සුගතිගාමි වෙනවා විතරක් නෙවෙයි අපි මනුස්ස ලෝකෙට එන්න කැමති වෙලා නම් තියෙන නැවත මනුස්ස ලෝකෙට එන්නත් පුළුවන්. මනුස්ස ලෝකයේ තැනක් අපට තීරණය කරන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු වෙච්ච ප්‍රමාණයට. සංඛාර උත්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. සූත්‍රේ තියෙනවා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ විහිළටම දිනු කරවතින් තමන් යන තැනක් තමන්ට තීරණය කරන්න පුළුවන්. පින්නතුනි මේ ඉන්ද්‍රිය ධර්ම ඉහළටම දිනු කරගෙන ලෝකේ උපදින පුද්ගලයා කවුද? ඒ තමයි සම්මා සම්බුදු බව සඳහා අවසන් වතාවට උපදින කෙනා මේ ලෝකේ. ඒ කෙනා කොයි තරම් දේවල් තීරණය කළ දින්නේ මේ ලෝකෙට එද්දී. කාලය, ද්වීපය, දේශය, කුලය, මව. ඉපදෙන්නේ කොයි කාලයේද? කොයි රටේද? කොයි ප්‍රදේශයේද? කොයි අම්මද? කියන මේ කරුණු සියල්ලක්ම තීරණය කළයි. විතරක් නෙවෙයි, ඊටාම සිහියෙන් මව කුසේ පිළිසඳ ගන්නෝ මාස 10 පුරා මව කුසේ සිහියෙන් ඉන්නවා. සිහියෙන්ම මව කුසෙන් බිහි වෙනවා. පින්නතුනි මේ සත්‍යය කරාම අපට බැරුණත් හැකිතාක් දුරට තමන්ගේ ජීවිතය තුළ ධර්මය අහලා අහලා කියවලා පුළුවන් තරම් දුරට මෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් හදාගන්න. අන්න ඒක තමයි පින්නතුනි අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණා කියලා කිව්වේ. මේක තමයි තමන්ගේ හිත තමන් පිළිසරණ කොට යෑම. දිවිනක් කොට යෑම. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා කිව්වේ මේකයි. ධර්මයේ විතරේ අපිට තියෙන සැනසීම පිළිසරණ කියලා. මෙන්න මේ සත්‍යයට අපි ආවොත් එදාට අපි මාර්යජ්‍ය ග්‍රහණය කළා, ක්ලේශිනු ජයග්‍රහණය කරලා, අபிසංඛාරජ්‍ය ග්‍රහණය කරලා, මරණජ්‍ය ග්‍රහණය කළා, මැරෙන්න කලින් මරණේ ජයග්‍රහණය කළා අපි. මේ සිහිය පින්නතුනේ ඇත්ත වෙලාවක මේ අනිත්‍යතාවය සිහි කරන මොහොතක අපි මිය ගියොත් මොකද වෙන්නේ? මේ අනිත්‍යතාවය තුළම හිත බැසගෙන ඉන වෙලාවක අපි මිය ගියොත් ඒ කෙනාගේ මරණයත් පිරිනිවන් පෑමත් දෙකම එක මොහොතේ සිද්ධ වෙන සමසීසී කියන තත්ත්වයටපත් වෙනවා. මේ දක්වාම පින්නතුනි අපි අප්‍රමාදීව මේ ධහම තුල වේගවත් යන්නට ඕන. උවේගෙන් පර්වත හතරක් අපේ දෙසට එනවා වගේ ජරා, ව්‍යාධි, මරණ, ජාති කියන මේ මහා පර්වත හතරක් සියු දෙසින් සියලුම දේවල් කඩා බිඳගෙන මොහොතක් පාසා අපි දෙස ළඟා වෙමින් ඉන්නේ. මේ ළඟා වෙන ගමනේදී පින්නතුනි තමන්ගේ දරුවන්වත් මේ කිසිඳු දෙයක් සැබෑ පිළිසරණක් වෙන්නේ නැහැ තමන්ට. තමන් තියෙන එකම පිළිසරණ ධර්මය ඒ ධර්ම අප්‍රමාදීව වේදෙලා මේ පස්මරුම ජය ගන්නට අපි අදිස්ථාන කරන්න කරගනිමු. අද අප මේ සාකච්ඡා කරේ සංයුතනිකායේ මාල් සංයුත්තේන සුභ සූත්‍රයේ. ඒ සූත්‍රයට අදාළ අත්පත්‍රිකාවක් අපි හදලා තියෙනවා. කැමති පින්තුන් අරගෙන කියවන්න, තවත් දැනුම දිනු කරගන්න, තවත් ගැටලු තියෙනවා නම් අහන්නටත් අපි අවස්ථාව ලබා දෙන ගමන් ධර්ම ශ්‍රවණය කිරීමේ සම්සිම ඔබ හැම දිනාටම මෙල වශයෙන් නිදුක් නිරෝගී භාවයත් සසල් සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූල උතුම් නිවනක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ රැස් කරගත් සියලුම පුණ්‍ය චේතනාවල හේතුවෙන් අප නමින් මියගිය අද දායකත්ව උසුලන් පිනතුන් ගේ නමින් මියගිය යම් තාක් ආදි මිත්‍රාදීන් වෙත්නම් ඔබ අප හැම දිනාගේම නමින් මේ ගෝස් පින් බලාපොරොත්තු වෙන කිසියම් ඥාති පිරිසක් වෙත්නම් ඒ විතරක් නෙවෙයි පින් බලාපොරොත්තුෙන් මේ සසර යම් තාක් සත්‍යයන් සිතිත් නම් පින් බලාපොරොත්තුෙන් ඒ හැම සත්‍යයන්ම මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා. ඒ හැම දෙනාම අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් තුළින් ජනිත කරගත් තව පුණ්‍ය ඵලය ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් මේ පින් උතුම් හැම දෙනාටම නිදුක් නිරෝගීව බොහෝ කලක් ජීවත් වන්නටත් මේ ධර්මයේ තුල වඩා වඩාත්ම අප්‍රමාදීව හැසිරෙන්නටත් දේවයන්ගේ දෙහැමේ රැකවරණ ආරක්ෂාව ආශිර්වාදයක් සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පණිවිඩ පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්හි ආනිසංසයෙන් පිනදුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා, පරලෝ ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකං හන්තෝ සම්මේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මේ දෙත්වා බියෙන් පේලෙන සත් දිය නැති වෙත්වා. සොවින්තේ වෙනසත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාකම තෙරුවන් සරණයි.